පළවෙනිදී අසත්‍ය කරුණු මත කරන ලද වාර්තාව දෙවෙනි එක එහෙමනම් ඊට කලින් කවුද මේක පරීක්ෂණයට මේ ජාත්‍යන්තර පරීක්ෂණයන්නේ මේ මානව හිමිකම් කවුන්සිලින් කරේ ඒ ජාත්‍යන්තර පරීක්ෂණයට සාක්ෂි දුන්න කවුද කියලා ලෝකෙට කියන්න ඕන. ඒක සාක්ෂි දීපු මිනිස්සු දන්නේ නැතුව වැරදි කරු වම්බවට පත් කරන්නේ කොහොමද? ඒ නිසා මේක හංගල කොලේ වහලා ගහලා තින්නේ මෙතන. දෙමළ ඩයස්පෝරාවේ උමනාව මත කීප දෙනෙක් සාක්ෂි දීලා ඒ සාක්ෂි මත බොරු සාක්ෂි මත පදනම් වෙලා චෝදනාවක් ඉදිරිපත් කළා දිනවා. දැන් මේ චෝදනාව විභාග කරන්න ජාතික ජාත්‍යන්තර අධිකරණයක් අන්ති ඒක සම්පූර්ණ වැරදි ක්‍රියාවලිය. කලින් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ බැයිනම් දැන් ඔවුන් පිළිගන්න ආණ්ඩුවක් තියෙන. එහෙනම් ඔවුන් පිළිගන්න ආණ්ඩුවෙන් මේ රටේ තියෙන උසාවිය සහ නීති සම්ප්‍රදායන් අනුව කරන්න පුළුවන්. ජාතික අධිකරණයක් කිසි දෙයක් අවශ්‍ය නැහැ. දැනට ලංකාවේ තියෙන නීති පද්ධතිය අනුව කවුරු හරි ඉදිරිපත් වෙනවා සාක්ෂි දෙන්න. ඒ හරහා කරන්න ඕනේ.